නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති සූත්‍රය. මේ සූත්‍රය තුලින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණාව තමයි පංසිල්. ආනාපානසති භාවනා වඩන ඒ භාවනා යෝගියා, ඒ යෝගාවචරයා තුල මේ පංසිල් රැකෙන්නේ කොහොමද, මේ පංචශීලය සමාධියටපත් වෙන්නේ කොහොමද, මේ සමාධියටපත් වෙන්න තරම් තමන් තුල මේ ආනාපානසති භාවනාව ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වර්ධනය වෙන්නේ කොහොමද කියන කාරණාව අද දවසේ මේ පාන්දර අපි කතා කරන්න සූදානම් වෙනවා. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා කරන්නේ පංචශීලයේ විශේෂත්වය. අපි මේ ආනාපානසති භාවනා වඩනකොට මේ භාවනාව අපි දීර්ඝ කාලයක් පුරුදු කරනකොට ආස්වාස වෙන බව අපි දන්නවා, ප්‍රාස්වාස වෙන බව දන්නවා. මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කෙරෙහි සීය පවත්වාගෙන අපි මේ භාවනාවේ නිරත වෙනකොට අපිට යම් යම් සිතිවිලි ඔසේ යම් යම් කාරණා පාළ වෙනවා. ඒ සිතිවිලි වල පාළ වෙන කාරණා මොනවද කියලා ගවේෂණය කරලා බලනකොට ගොඩාක් දුරට සිල් කැඩෙන්න පුළුවන්, සිල් රැකෙන්න පුළුවන්. චෛතසික කෝටියක් ඉපදුනත් ඒ චෛතසික කෝටිය තුළ සිතිවිලි දෙකයි තියෙන්නේ. මොකද්ද මේ සිතිවිලි දෙක? කුසල් සිතිවිලි සහ අකුසල් සිතිවිලි. මේ හොඳ සිතිවිලි නරක සිතිවිලි කියලා කිව්වම මෙතනින් එයාට සිතිවිල්ලක් මේ ලෝකේ නැහැ. එම ඉපදෙන්න බෑ. එම එකක් නැහැ. එහෙනම් රාතන් වහන්සේ නම, පසේබුදු මහරහතන් වහන්සේ නම, සම්මන් වහන්සේ නම කියන මේ ආර්ය ජාතියේ පියාණන් වහන්සේලා. මේගොල්ලෝ මේ ආර්ය කුලයේ පියවරු. එහෙනම් මේ තරම් ਸਰව සම්පූර්ණත්වයට පත් වෙච්ච ඒ උත්තමයන් වහන්සේලාට විතරයි මේ සිටිවිලි මට්ටම් දෙකෙන් එයාට එකක් හිතන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවේ රැඳිලා කර්ම ඇති නොවන මට්ටමින් ඉන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා ආර්ය කුලයේ ඉපදිච්ච රාතන් වහන්සේගේ සිටිවිලි වලින් කර්ම ගොඩනැගෙන්නේ නැති බව. උන්වහන්සේට අකුසල කර්ම, පාප කර්ම වෙන්නේ නැති බව. කුසල කර්ම, පින් කර්ම වෙන්නේ නැති බව. එහෙනම් එතනින් පල්ලෙයාට පළවල ඉන්න කය, එහෙම නැත්නම් මාර්ගයේ වඩන අලුත් නවක භාවනා යෝගාවචරයන්, ඒ වගේම තමයි මේ ගමනට අදාළ කමඨාන් වල නිරත වෙලා ඉන්න අය කියලා ගත්තාම මේ සියලුම ස්වාමින් වහන්සේලා ගීපින්වතුන් ඒකාන්ත වශයෙන්ම දන්නවා තාම අපි අරියත් භාවයට පත් වෙලා නැහැ. අපේ සිතිවිලි වල දුක සැප කියලා දෙකක් තියෙනවා, හොඳ නරක කියලා දෙකක් තියෙනවා, අකුසල කර්ම පාප කර්ම කියලා එක පැත්තකුත්, කුසල කර්ම පින් කර්ම කියලා එක පැත්තකුත්. එනම් මේ සිතිවිලි වල ප්‍රධාන වශයෙන් පවතින පුළුවන් ක්‍රමවේද දෙකයි. එනම් අපි භාවනාවේ නිරත වෙලා ඉන්නකොට අපටත් යම්කිසි සිතිවිල්ලක් අතරින් පතරින් පාළ වුණා නම්, අතරින් පතරින් පාළ වුණා නම් ඒ පාළ වෙන සිතිවිල්ල ඇත්තටම වර්ග දෙකකින් එකකට සම්බන්ධයි. එකක් තමයි අපි මේ ලෝකේ අපට කැමති දේ කල්පනා කරනවා. අපට කැමති දේ කල්පනා කරනවා. තව එකක් තමයි අපට අකමැති දේ කල්පනා වෙනවා. ක්‍රමවේද දෙකයි. කැමති දේ කල්පනා කරපු ගමන් ඒක කාමසුකල්ලිකාන යෝගාන්තයට ගියා. අකමැති දේ කල්පනා කරුවාම අපි කැළඹෙනවා. අනේ මේක මං කල්පනා කරන්න කැමති නැහැ. මේක කල්පනා කරන්න මං අදහස් කළේ නැහැ. මේක අවශ්‍ය නැති එකක්, මේ ඉබේම කල්පනා වුණා කියලා අපි ඒකට විරුද්ධ වෙලා පිටුපාලා ද්වේෂයෙන් ඒක අයින් කරන්න, ඉවත් කරන්න ගොඩාක් පොරබදිනවා, උත්සාහ කරනවා. මේ කම්පණයේ පීඩණයට දුක්ඛය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ දුක්ඛය අපි තුල පැවතිලා මේ දුක්ඛය තුලින් විශාල ක්‍රියාකලාපයක් අභ්‍යන්තරේ සිද්ධ වෙනවා. ඒකට අත්තකිලමතාන යෝගය කියලා සඳහන් වෙනවා. එහෙනම් අපි භාවනාවේ යෙදෙනකොට භාවනාව අමතක වෙලා ඒ භාවනා ඉරියව්වෙන් සිත බෑර වෙලා නානක් ප්‍රකාර සිතිවිලි ඇදෙනවා නම් ඒ සිතිවිලි හැම එකක් තුළම සිතිවිලි වර්ග දෙකක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එකක් කුසලානිසංස සිතිවිලි, අනිත් එක අකුසලානිසංස සිතිවිලි. මේ කුසලානිසංස සිතිවිලි හැම එකක්ම අපි කැමැත්තෙන් ඇති කරන දේවල්, අකුසලානිසංස හැම එකක්ම දුකයි. ඒ කියන්නේ අකමැත්තෙන් ඇති කරන දේවල්. එහෙනම් මේ සිතිවිලි චෛතසික හැම එකක්ම ගවේෂණය කරලා බලනකොට මේ චෛතසික නැවත කොටස් පහකට කැඩෙනවා. බලන්න, එක විඥාණය, මේ විඥාණය තුළ සිතිවිලි රාශියක් ඉපදෙනවා. ඒ සිතිවිලි රාශිය කාණ්ඩ දෙකකට කැඩෙනවා. කුසල සිතිවිලි අකුසල සිතිවිලි කියලා. එහෙනම් මේ කුසල සිතිවිලි අකුසල සිතිවිලි නැවත කාණ්ඩ දෙකකට කැඩෙනවා. එහම ඒ කැඩෙන කාණ්ඩ දෙක මොකද්ද කියලා බැලුවාම අපි කියනවා මේක සිල් දුස්සිල් කියලා. මේ සිතිවිලි හැම එකක්ම කාණ්ඩ දෙකකට අන්තර්ගතයි. එක්කෝ එක සීලවන්ත සිතිවිලි වෙන්න ඕනේ, එහෙම නැත්නම් එක දුස්සීල සිතිවිලි වෙන්න ඕනේ. එහෙනම් මේ කාරණාව තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ දුස්සීල් කියන සිතුවිලි අයින් කරලා ඒක සීලවන්ත සිතුවිලි බවට පත් කරන්නේ කොහමද? මේ ආනාපාන සති භාවනාව තුළින් අපි කොහමද සිල් සමාදන් වෙන්නේ කියන එක තමයි අද විශේෂ අරමුණ වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සීලය තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එනම් මේ ප්‍රාණඝාත නොකරමි, ප්‍රාණඝාත කිරීමට අනුබලද නොදෙමි, උපක්‍රම යොද නොයොදමි, කිසිම අවස්ථාවක ජීවිතයක් නැති කරන්න, ජීවිතයක් විනාශ කරන්න ඒ කිසිම දෙයකට සම්බන්ධ නොවෙමි, ආධාර නොදෙමි, අනුබල නොදෙමි, උපදෙස් නොදෙමි කියන මේ විශේෂ උත්තරීතර ශික්ෂාපදය ආනාපාන සතිය තුළින් දැන් අපි සමාදම් වෙනවා. එනං මේ ඉමිදිරි පාන්දර මේ තුනට විතර අපි නැගිටලා ඇවිල්ලා ඉන්නේ මොකටද කියලා බැලුවොත් මේ ඇවිල්ලා ඉන්නේ පන්සිල් සමාදන් වෙන්න. අපි උදේ පාන්දරින්ම පන්සිල් සමාදන් වීමට දැන් අපි සූදානම්. පළවෙනි ශික්ෂාපදේ දැන් අපි සමාදන් වෙනවා. ඒ ශික්ෂාපදේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාත නොකරමි කියනකොට මම නැවත ඉපදෙන්න වැඩ කරනවා නම් මෙතන මං මැරෙන්න ඕනේද නැද්ද? මැරෙන්න ඕනේ. ඇයි? නැවත මං ඉපදෙන්න වැඩ කරනෝනේ. එහෙනම් නැවත ඉපදෙන්න වැඩ කරන තාපසවරයා, භාවනා යෝගියා තමන්ගේ ජීවිතේ නැති කරගන්න තමන්ට සිය කියන්නේ අයිතිය තියෙනවා, සිය දිවි. තමන්ගේ අයිතියේ තියෙන ජීවිතය නැති කරන්න අවශ්‍ය කටයුතු කරනවා. එහෙනම් අකුසල කරන කෙනා මොනවද කරන්නේ? ප්‍රාණඝාත කරනවා. කාගේ ප්‍රාණයද? තමන්ගේ ප්‍රාණය. එයා පාසුගවීමේ ක්‍රමයට තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරන, කටයුතු කරන කෙනා ගොඩාක් අකුසල කරනවා, පාප කර්ම කරනවා. එහෙනම් මේ පාප කර්මය තුළින්, අකුසල තුළින් එයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? අනේක ජාති වාරයක් මරණය බලාපොරොත්තු වෙනවා. භව ලක්ෂයක්, සාරා අසංකය කෝටියක් මරණය බලාපොරොත්තු වෙනවා. මේ විඥාණයට දාව අම්බෙන කය කුමක්කෝ වේවා, ඒ කය මරන්න එයා උපක්‍රම කරනවා. නැත්තම් අකුසලලි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉපදීමයි මරණයයි නේද? එහෙනම් ඉපදීමයි මරණයයි අතරත එයා දුක් විඳීමක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ එදා සිදුවත් කුමරු වෙලා කල්පනා කරන්නට යෙදුනා ඒ මාබෝසතනන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච තවත් කාරණාවක් තමයි මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාවන් තුන. මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු වයසට යනවා, මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු මැරෙනවා. මොකද්ද මේ නිමිති හතර? මොකද්ද මේක තියෙන යථාර්ථය? ඒ කියන්නේ මේ මිනිස්සු යමක් කරනවා, ඒ කරන දේ තුලින් නේද මේක වෙන්නේ? එනම් ඉපදෙන්න හේතුව මොකද්ද? මිනිස්සු වයසට යන්න හේතුව මොකද්ද? මිනිස්සු ලෙඩ වෙන්න හේතුව මොකද්ද? ඉපදෙච්ච මිනිස්සු වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන්න හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේට ඒ මාබෝසත් ප්‍රඥාවට ගෝචර වෙච්ච මේ ප්‍රශ්න හතරට උත්තරය වෙනකොට ඒ මාබෝසතන වහන්සේ තේරුම් ගන්නවා මේකට තියෙන එකම උත්තරේ කර්මය. මිනිසු කර්ම රැස් කරනවා, ඒ නිසා ඉපදෙනවා. ඒ කර්මය කරන කොටගෙන මිනිසු වයසට යනවා. ඒ කර්මය කරන කොටගෙන මිනිසු ලෙඩ වෙනවා. ඒ කර්මය කරන කොටගෙන හේතු කරගෙන මිනිසු මැරෙනවා. කර්මය ඉවර නැති නිසා නැවත ඉපදෙනවා, නැවත වයසට යනවා, නැවත ලෙඩ වෙනවා, නැවත මැරෙනවා. එහෙනම් මේක චක්‍රීකරණයක්. මේ ලෝකේ වැස්ස වයින්නවා, ඇලදොල ගංගාවල් පිරෙනවා, සූර්යාලෝකය හේතු කරගෙන මේවා රත් වෙලා වාෂ්ප වෙනවා, වායුගෝලයේ ගමන් කරනවා, මේවා ඉහළට ගිහිල්ලා ඝනීභවනය වෙනවා, ඝනීභවනය වෙච්ච ඒවට වැඩි වලාකුළු කියනවා, මේවා උලඟට පීඩණයට තල්ලු වෙලා ගමන් කරනවා පෘථිවිය භ්‍රමණය වෙන නිසා. ඒ ගමන් කරන වේගියට පොඩි කට්ටිය පොඩි වලාකුළු අයියෙන් ගිහිල්ලා ලොකු වලාකුළුත් එක්ක අක්ුණාම අපි දන්නවා වයසට ගිය කටීමින් යන්නේ පොඩි කට්ටිය දුවනවා කලබලයි. එහෙනම් මේ අපේ ජීවිතවල අපේ කයේ තියෙන ක්‍රමවේදෙ මේ ලෝකේ හැමතැනම තියෙනවා. පුංචි පැල ඉක්මනට පැලවෙනවා, ලොකු ගා බොම ඉමින් ඉමින් පැලවෙන්නේ, යාගේ වර්ධනේ බොම ඉමින්. ඒ වගේ ලොකු වලාකුළු බොම ඉමින් ගමන් කරනවා, පොඩි වලාකුළු වේගෙන් ගමන් කරනවා. ඒ දෙන්න අක්ුණාම නැවත වැස්ස පැමිණෙනවා, නැවත ඇලදොල ගංගාවල් පිරෙනවා, සූර්යාලෝකය කරනකොටගෙන නැවත මේවා වාෂ්ප වෙනවා. මේක චක්‍රීකරණය. එහෙනම් මේ චක්‍රීකරණය වාගේ මේ මිනිසුන්ගේ ජීවිතයත් මේ චක්‍රීකරණයක් වෙලා ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක නවත්තන්න ක්‍රමයක් නැහැ. නවත්තන්න කර්මය නවත්තන්න ඕනේ. එහෙනම් මිනිසු මේ කර්මය කියලා එකක් ගොඩනගන්නේ මොනවටද? දුක් විඳලා මැරෙන්න. මිනිසුන්ට මේ ලෝකයේ සැප විඳින්න එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ උත්තරීතර ධම්මපදයේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා කියන තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුලින් අපට පැහැදිලි වෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ලෝකයේ තුල ගොඩනැගෙන හැම දෙයක්ම දුකයි. එහෙනම් අනිත්‍ය වූ ලෝකයේ තුල ගොඩනැගෙන හැම දෙයක්ම දුකයි කියලා අපට තීරණය කරන්න පුළුවන් නම් ඒක අපිට ඒකාග්‍රතාවයකින්ම එක හෙළාම සාදුකාරයක් දීලා පිළිගන්න පුළුවන් නම් මේ කර්මය තුල මිනිස්සු මොකද්ද මේ සැකසුරුවම් කරන්නේ, නිර්මාණය කරන්නේ? දුක් විඳලා මැරෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මිනිස්සු ලෝභ දේශ මෝහ කියන අකුසල මූල ධර්ම ඒකරාශී කරගෙන, ඒ අකුසල ධර්ම මූල කරගෙන නැවත යමක් ගොඩනගනවා නම් ඒ කරන්නේ දුක් විඳලා මැරෙන්න. මිනිස්සු ඉපදුනා මොනවද මේ කරන්නේ? හැමදේම දුකට හේතු හොයා ගන්නවා. එහෙනම් කදාගත්තත් තමන් පළක් ජීවත් වෙන්න අදාගත්තත් තමන්ට සාකරුවේ සාකාරියෙක් හොයාගත්තත් අපේ අනාගතයේ වයසට ගියාම අපි බලයි කියලා බලාපොරොත්තුෙන් දරුවෙක් ඇදුවත් ඥාති මිත්‍රාදීන් අදාගත්තත් ව්‍යාපාරයක් ආරම්භ කළත් මේ හැම එකක්ම හදලා තියෙන්නේ දුක් විඳීම පිණිස. මේ හැම ජීවියෙක්ම දුකට හේතු හොයා ගන්නවා, හම්බ කරනවා කියලා අපි වචනයක් කතා කරනවා. ගිය ජීවිතවල හම්බ කරනවා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, එයා දුක හම්බ කරනවා. ලක්ෂයක් හම්බ කරන කෙනාට ලක්ෂයට අදාළ ප්‍රශ්න තියෙනවා. එයා ලක්ෂයට සීමාවෙන් සිතනවා. එයාගේ සීමාව මොකද්ද? එයාගේ සීමා මාලකයේ තමයි ලක්ෂය. එහෙනම් ලක්ෂය කියන සීමාව තුළ එයා ලක්ෂයට අදාළ කාරණා කල්පනා කරනවා. ලක්ෂ 100ක් තියෙන කෙනා ලක්ෂ 100 කියන සීමා මාලකයේ තුළ ඉඳගෙන එයා ලක්ෂ 100ට අදාළ දේවල් කල්පනා කරනවා. ඒකට අදාළ දේවල් මිලදීලා ගන්නවා. ඒකට අදාළ කටයුතු වල නිරත වෙනවා. ඒකට අදාළ වියදම් වලට එයා ගොදුරු වෙනවා. එහෙනම් කල්පනා කරලා බලනකොට අපට පේනවා අපි අම්බ කරන දේවල් වලට සීමා සහිත වෙලා තමයි ප්‍රශ්න ගොඩනගන්නේ. රුපියල් 500ක් අතේ තියෙන කෙනෙක් වාහනයක් ගන්න උත්සාහ කරන්නේ අනුන්ගේ වාහනයක ටිකට් එකක් අරගෙන යන්නේ කොහොමද කියලා එයා කල්පනා කරනවා. ඇයි? එයාට දන්නවා 500කින් වාහනයක් ගන්න බෑ. එහෙනම් යන වාහනයක ගොඩ වෙලා යන්න විතරයි පුළුවන්. එයා ප්‍රවාහන මගී බස් රථය දුම්රිය සේවාවක් උපයෝගී කරගෙන එයා ගමන් යනවා. ලක්ෂ 100ක් තියෙන කෙනා කල්පනා කරනවා මොකටද මං අනුන්ගේ වාහනවල යන්නේ? මම මට කියලා වාහනයක් යනවා. රෝද දෙකක් වුණත් තුනක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම වාහනයක් අරගෙන ඒ වාහනෙන් ගමන් යනවායි කියලා ඇතින්න කරනවා. හේතුව ලක්ෂ 100ට සාපේක්ෂව තමයි ප්‍රශ්න ගොඩනගන්නේ. එහෙනම් අද වර්තමාන සමාජය තුළ මේ ලෝකයේ සියලුම දෙනා අම්බ කරනවා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, දුක අම්බ කරනවා, මරණය අම්බ කරනවා, ඉපදීම අම්බ කරනවා, අසනීපය රෝගය අම්බ කරනවා. එනම් මේ ආනාපාන සති සූත්‍රය කියන මේ ධර්මතාවය, නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේ ගොඩාක් කාරණා අන්තර්ගත කළා. අපි මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේදී අපි කතා කළා 84 දාම මේ ආනාපාන සූත්‍රය තුළ අන්තර්ගතයි. තථාගතයන් වහන්සේ 84 දාම මේ ආනාපාන සති සූත්‍රය තුළ ලෝක සත්‍යයට දේශනා කරලා අමාරයි කියලා අපි කිව්වා. එහෙනම් මේ ප්‍රාණඝාතය, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය කොහොමද විරමණය කරන්නේ, කොයි ආකාරයෙන්ද පවතින්නේ කිව්වම, අපි මේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම චෛතසිකයක් ඇති වෙලා ඒ චේතනා බික්ක වෙලා ඒක කර්මයක් බවට පත් වෙනවා නම්, ඒ කර්මය නිසා නැවත මරණයක් අපට සිද්ධ වෙනවා නම්, නැවත මැරෙන්න ඕන නිසා ඉපදෙනවා නම්, මේක නවත්තන්නේ කොහමද? කර්ම වලින් තොර වෙන්නේ කොහමද? එයා භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස කරන බව දැනගෙන, ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට, මේ චිත්තානුපස්සනාව කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේක සමීකරණයක්. චිත්තානුපස්සනාව සමානයි සමාධිය. චිත්තානුපස්සනාව සමානයි සිහිය. චිත්තානුපස්සනාව සමානයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් මේ චිත්තානුපස්සනාව යම් කිසි කෙනෙක් වඩනවායි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම එයාට කර්ම ගොඩනගන්න බෑ. කර්ම නැවතිච්ච ස්වභාවය තුළ අටගන්නවා. එයා ආර්ය කුලයේ, ආර්ය ජාතියේ දරුවෙක්, එහෙම නැත්නම් පුරවැසියෙක් බවට එයාපත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නවලට, මේ ඉපදෙන එකත්, වයසට යන එකත්, ලෙඩ වෙන එකත්, මැරෙන එකත්, මේ අතර කාරණා ගැන උත්තරේ ඔයලා බලනකොට, මේ ලෝකේ හැම ජීවියෙක්ම මැරෙන්න තමයි කටයුතු කරන්නේ. මැරෙන එක නවත්තන්න කටයුතු කරන්නේ. මරණයට කටයුතු කරන මේ ලෝකයේ තුල, මේ අනුසෝතගාමී චින්තන මාර්ගය තුල භාග්‍යවතුන් වහන්සේ ඔයාගත්ත ආරම්භ වෙච්ච තැනට නැවත යන්න බෑ. ඉදිරියට ගියොත්, ආපස්සට ගියොත් පටන් ගත්ත තැනින් නවතින්න පුළුවන්. එහෙනම් මේ චෛතසිකය, සිතිවිලි මොකවත් නැතුව ඉපදිච්ච ක්‍රමයක් පේනවා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු එකපාරට නිකම් පාළෝන්නේ. එහෙනම් මේ ලෝකයේ කුරා කූඹියාගේ ඉඳලාම මේ සතරමා භූත ඒක රාසි වෙලා මේ ජීවි නිර්මාණය වෙච්ච පරිණාමවාදයක් තියෙනවා. මේ ලෝකෝත්තර පරිණාමවාදයේ තුල ඒ පුංචි බැක්ටීරියා වල ඉඳලා, වෛරස් එකේ ඉඳලා, මේ ඇමීබාවා කියන පුංචි බැක්ටීරියා වර්ග, දිලීර වර්ග, වෛරස් වර්ග වලින් පටන් අරගෙන, කූඹියා, කඩියා, ගැඩවිලා, මීමැස්සා කියන පුංචි සත්තු ඇති වෙලා, මේක මිනිස්යා දක්වාම පරිණාමවාදයෙන් සංවර්ධනය වෙලා අද බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්, අරියත් බෝධියේ මහරහතන් වහන්සේ බවට පත් වෙන්න පුළුවන්, සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්ය උත්තමයන් වහන්සේලා බවට පත් වෙන්න පුළුවන් කියන මට්ටමට මේ ජීවිතය සංවර්ධනය වෙලා, දියුණු වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ කල්පනා කළා. ඒ කල්පනාවට උන්වහන්සේට ගෝචර වුණා උත්තරය. එහෙනම් අපි යම්කිසි ක්‍රියාවක යෙදিলা, ඒ ක්‍රියාව තුළ මේ කර්ම අවුවෙන්නේ නැතුව, කර්ම නිර්මාණය වෙන්නේ නැතුව විඥානේ පවත්තන්න පුළුවන් නම්, ඒ කාන්ත වශයෙන්ම මරණය නැවතෙනවා, මැරෙන්න අවශ්‍ය කටයුතු එයාගෙන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් අපි මොනවද කරන්නේ? කර්ම ගොඩනගෙන එක නවත්තනවා. ඒ කියන්නේ මරණය ප්‍රතික්ෂේපයටපත් කරනවා, මරණයේ අයිතිය අපේ අතට ගන්නවා, මරණය වළක්ව ගන්නවා, පානාතිපාතා සිකපදය සමාදි වෙනවා. එහෙනම් අපි මේ ආස්වාස කරන බව දැනගෙන, ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට සීය පවතිනවා. සීය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. කර්ම ගොඩනගෙන්නේ නැහැ. එහෙනම් පානාතිපාතා වේරමණී ඒ සික්ඛාපදයේ තන සමාදි වෙලා. එහෙනම් මේ භාවනාව තුලින් අපට මේ ලෝකෝත්තර ගමන සම්පූර්ණ කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ භාවනාව බව අපි දැනගත්තා. භාවනාවකින් තොරව අපට මේ ලෝකේ නිදාස් වෙන්න, විමුක්තියටපත් වෙන්න කිසිම ක්‍රමයක් නැ පීඨක් නැති බව අපි තේරුම් ගත්තා. එහෙනම් මේ භාවනාව තුලින් මොකද්ද මේ විඥාණයට ඇති වෙන්නේ? මේ භාවනාව තුලින් භාවනා යෝගාවචරය කොහොමද විමුක්තියටපත් වෙන්නේ? මේ ආකාරයෙන් තමයි විමුක්තියටපත් වෙන්නේ. එහෙනම් මේ සීය වඩන සෑම මොහොතක් තුළම අපේ ජීවිතය අපි අතින් විනාශ වෙන්නේ නැහැ. අපිට නැවත මරණයක් ඇති වෙන්නේ නැහැ. මරණයකට හේතුව හොයාගන්නේ දුක් විඳලා ලෙඩ වෙලා අපේ ප්‍රාණය ඝාතනය කරන්නට ප්‍රාණය ක්‍රමක්‍රමයෙන් විනාශ කරන්නට කවදාවත් හේතුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ద్వේෂය කියලා කියනවා. මොකද්ද මේ ద్వේෂය කියලා කියන්නේ? මේ පානාතිපාතා තමයි. එහෙනම් ලෝභ දේශ මෝහ ඇදුවාම පංචිල් සමාධි වෙනවා. ලෝකෝත්තර ජීවිතය සම්පූර්ණ වෙනවා. එයා ආර්ය ජාතියේ පිරිණිවන් පානවා. එනම් මේ ద్వේෂය අදණ්ඩ තියෙන ක්‍රමවේදය මේ ආනාපාන සතිය තුල චිත්තානුපස්සනාව වැඩි වීම. කොහොමද මේ ආනාපාන සතිය තුලින් ద్వේෂය අයින් වෙන්නේ? ద్వේෂය කියන්නේ මොනවද? මිනිසියෙකුට දුක් දීම, කරදර දීම, වේසටපත් වීම, නිඳාවටපත් වීම, අගෞරවයටපත් වීම, ඒ මිනිසයා අකාලයේදී ඔත්පල කිරීම, මරණයටපත් කිරීම. එහෙනම් මේ වාගේ සියලුම කාරණා සිතට කයට දුක් දෙන සියලුම අකුසල මූලය තමයි ద్వේෂය කියලා එක වචනයකින් ප්‍රකාශිතපත් කරන්නේ. එහෙනම් අපට තේරෙනවා අපගේ ජීවිතය තුළ අපි කර්ම ගොඩනගෙනකොට උප්පත්තියක් ලැබෙනවා. උප්පත්තියක් ලැබුණාම බඩගිනි හැදෙනවා. බඩගිනි හැදෙනකොට අපට වැඩ කරන්න සිද්ධ වෙනවා. වැඩට ගියාම මාන්සි වෙනවා. එහෙනම් බඩගින්නට කන්න තවත් අන්සතු දෙයක් උදුරගත්තාම දැන් මොකද වෙන්නේ? අපට විශාල නිඳාවට අගෞරවයටපත් වෙන්න සිද්ධ වෙනවා. අපහාසයටපත් වෙන්න සිද්ධ වෙනවා. මිනිසුන්ගෙන් ගුටි කන්න සිද්ධ වෙනවා. නීතියට යටත් වෙන්න සිද්ධ වෙනවා. අතපය කැඩෙනවා. අකාලයේ රෝගාතුර වෙනවා. ඔත්පල වෙලා මැරෙනවා. එහෙනම් මේ ලෝකේ ద్వේෂය හදන්න තියෙන්නේ අනිත් අය සම්බන්ධයෙන් නෙමෙයි, Taman සම්බන්ධයෙන්. තමන් කෙරේ තමන්ට තියෙන ద్వේෂය තමන්ට හදන්න පුළුවන් නම් මේ ලෝකයේ කිසිම සත්වයෙකු කෙරේ අපට ద్వේෂයක් ඇති වෙන්නේ නැහැ. ద్వේෂය පිටත තියෙන එකක් නෙමෙයි, ලෝකේ පවතින එකක් නෙමෙයි, බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින ධර්මතාවයක්. එහෙනම් අපි මේ කරගන්නා වූ අකුසල කර්ම, පාප කර්ම හැම එකක්ම ඒක රාසි වෙලා අපි කෙරේ ద్వේෂයක් බවට පත් වෙනවා. මේ විඥාණයට කිසිම අනුකම්පාවක් නැති වෙනවා. මා කරුණාව ඉවත් වෙලා එයා নানা ප්‍රකාර කයවන් උරුම කරගෙන මේකේ নানা ප්‍රකාර ස්ථානවල උත්පත්ති ලැබලා විවිධ දුක්වලට, කරදරවලට, අගෞරව නිඳාවලට භාජනය වෙලා අවසානයේ ලෙඩ වෙලා, රෝග වෙලා, නව දොරටු වලින්ම අසුචි පිටත් වෙලා එයා මරණයටපත් වෙනවා. අපේ අතුරෙකුටවත් අපි මෙච්චර කරන්නේ නැහැ. අතුරෙකුට බැන්නා, තරහා පිරිමා ගත්තා. අතුරෙකුට අතුරුකමක් කළා, සන්තෝෂයටපත් වුණා. අතුරෙකුට ගැව්වා, අතපය කැඩුවා, සන්තෝෂයටපත් වුණා. අතුරා මැරුවා, සන්තෝෂයටපත් වුණා. එහෙනම් මේ කාරණා තුලින් මේ ద్వේෂය පිරිමා ගන්න ක්‍රමේ එක ක්‍රමයකින් තමයි අපි පාවිච්චි කරන්නේ. බැන්නා නම් ඒකින් තරහා ඉවරයි. ගැව්වා නම් තරහා ඉවරයි. අතපය කැඩුවා නම් තරහා ඉවරයි. මරණයටපත් කළා නම් තරහා ඉවරයි. හැබැයි ඔක්කොම එක්කෙනෙකුට කරන්නේ නැහැ. දකින දකින සැරේ බහිනවා, දකින සැරින සැරේ ගහනවා. හැම පැත්තෙම යට ඉරියර ඉන්සා කරලා, එයාගේ දේපල විනාශ කරලා, එයාගේ අතපය කඩලා, එයාට හැම ලෙඩක්ම ඇති වෙන්න කටයුතු කරලා, එයාව මරලා මේම කරන්නේ නැහැ කාටවත්. ඇයි ඒ විදිහට පලිගන්න මේ ලෝකේ කිසිම කෙනෙක් දක්ෂ නැහැ. එහෙනම් දේවදත්ත මහ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් පලිගන්න කොටත් එච්චර පලිගත්තේ නැහැ. තථාගතයන් වහන්සේ දේවදත්තගෙන් ඒ කයට මොනවද උනේ කියලා බැලුවාම මාපොටැංගිල්ල පොඩ්ඩක් තැළුණා. ලේ තැල්මක් අටගත්තා. නමුත් තථාගතයන් වහන්සේගේ ඒ අස්ථිවලට ආනි කරන්න, තථාගතයන් වහන්සේගේ ජීවිත විනාශ කරන්න යට පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙනම් කොච්චර ද්වේෂය අපි තුල තිබුණත් මහා පරිමාණයෙන් පරිගන්න පුළුවන් හැකියාවක් අපට නැහැ. එකෙන් දෙකෙන් අපේ වෛරය සංසිඳෙනවා. පසුව අපි ඒ වෛරය අත්හරිනවා. අපි හොඳටම පරිගත්තා. ඒ මිනිසයා අසරණ කළා, දැන් ඇති කියලා සෑහීමටපත් වෙනවා. හැබැයි තමන්ගේ මේ බඹයක් විතර උස තින මේ කයෙන් කොච්චර පලි ගන්නවද කියලා කිව්වාම කෝටි ප්‍රකෝටි වාරයක් මෙයව මරන්න අපි ප්ලෑන් කරනවා, සූදානම් වෙනවා, සැලසුම් කරනවා. ඒකට ලස්සන උපක්‍රමශීලීව වැඩකටයුතු නිර්මාණය කරනවා. සාරාසංක කල්ප ලක්ෂ ගණන් මෙයව මරන්න අපි උපක්‍රම කරනවා. සාරාසංක කල්ප ලක්ෂ ගණන් මෙයව රෝගාතුර කරන්න, මෙයව අබ්බඝාත කරන්න, අඳ ගොළු බීලි කරන්න අවශ්‍ය කටයුතු කරනවා. සාරාසංක කල්ප ලක්ෂ ගණන් නට අධ්‍යාපනයක් දැනුමක් නැතුව මෝඩෙක් වාගේ අනුන්ගේ උගුල් වලට අවුවලා ගුටි කාලා ඉඟා කාලා අම්බලම් වල නිදා ගන්න ඒ තරම් යාගේ ජීවිත විනාශ කරන්න අවශ්‍ය කටයුතු කරනවා. එහෙනම් මේ ලෝකේ ద్వේෂය කොයිද තියෙන්නේ? එළියද නැහැ. එළියේ තියෙන ద్వේෂය පැකින් දෙකින් සංසිඳ වෙනවා, අමතක වෙනවා. නමුත් මේ බඹයක් විතර උස තියෙන මේ කයට කොච්චර ద్వේෂද කියලා කිව්වොත් ඒ ద్వේෂය මේ ලෝකේ කිසිම කෙනෙකුට ඉතා ගන්න බැරි තරම්. එහෙනම් මේ කතන්දරයේ තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් දැකලා එහෙනම් මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දේශනා කළා. ඇයි මේ පාණාතිපාතා කිව්වේ අනුන්ගේ ප්‍රාණ ගන්නද නැහැ, ඉසෙල්ලාම අපේ ප්‍රාණය ඝාතනය කරන එක නවත්තන්න ඕනේ. අපේ ප්‍රාණය ඝාතනය කරන්නට කරන කුමන්ත්‍රණය නවත්තන්න ඕනේ. අපේ කයෙන් පලි ගන්න එක අපි නවත්තන්න ඕනේ. මොකද්ද අපි ගන්න පලිය? නැවත මරන්න අවශ්‍ය කටයුතු කරනවා. නැවත ඉපදිලා මේ දුක් විඳින්න කටයුතු කරනවා. නැවත නැවත ඉමාඝාත යන අබ්බඝාතයක බවට පත් කරන්න අපි වෑයම් කරනවා. එහෙනම් මේ කයේ තියෙන ද්වේෂය අයින් කරන්න ඕනේ. මේ කය කරේ තියෙන වෛරය අයින් කරන්න ඕනේ. මේ කය මරන්න මේ තරම් පෙරුම් පුරනවා, මේ තරම් ගුණධර්ම වඩනවා, මේ කය මරන්න, මේ කය කැබලි කොට ඉරා දමන්න, අතපය කඩන්න. එහෙනම් තමන් කෙරේ තියෙන ද්වේෂය අයින් කරන්ට, තමන්ගේ ප්‍රාණය තමන්ගෙන් ආරක්ෂා කරගන්ට, තමන්ගේ මරණය තමන්ගේ අතින් වළක්වා ගන්නට, කෙටියෙන් කියනවා සියදිව නසා ගැනීමේ ක්‍රමයෙන් මේ විඥාණය බේරගන්ට තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ආනාපාන සති සූත්‍රය මෙනෙහි කරමින්, මේ ආනාපාන සති සූත්‍රයේ තුල තියෙන කමඨා මෙනෙහි කරමින්, ඒ ආනාපාන සති සූත්‍රයේ තියෙන ගුණාංග මෙනෙහි කරමින් භාවනා කරන භාවනා යෝගියාට මේ කාරණාව ගෝචර වෙනවා. ඒක තමයි චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට මගේ කයට මට අනුකම්පාවක් ඇති වෙලා, මගේ කයේ තියෙන ద్వේෂය අයින් වෙලා, මගේ කය කෙරේ තියෙන වෛරය අයින් වෙලා, නැවත මේ කය මරන්න තියෙන අදහස නැති වෙලා, අරියත් බෝධියට සමවැදිලා මේ කයට මං සමාව දුන්නා, මේ විඥාණයට සමාව දුන්නා, සියලුම අකුසල මූලයන් වලින් මේ කය නිදහස් කළා, නැවත පලිගැනීමේ චේතනාව අදාස උපක්‍රමේ මං අයින් කළා, මේ කය මගෙන් නිදහස් වුණා, මේ විඥාණය මගෙන් නිදහස් වුණා. එහෙනම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය ආනාපාන සති සූත්‍රය තුලින් නිතාවට සමාදි කරවන්න පුළුවන්. මේ සික්ඛාපදය කැඩිලා ඇතිවෙන්නා වූ සියලුම අකුසල මූලයෝ විරමණය කරන්න පුළුවන්. එහෙනම් පාණාතිපාතා රකින්න තියෙන එකම ක්‍රමය ආනාපාන සති සූත්‍රය දිගටම ප්‍රගුණ කරන එකයි කියලා කිව්වොත් ඒක වඩාත් නිවැරදි ප්‍රකාශයක් කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. නැවත අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නුදුන්න දෙයක් ගන්නෙ කොහමද, ඔරකම් කරන්නේ කොහමද කියලා බැලුවාම අල්ලපු ගෙදර තියෙන බඩමුට්ටු ඔරකම් කරන එකවත්, අනුන්ගේ වත්තක තියෙන පොල් කඩන එකවත් ඔරකමක් නෙමෙයි. ඒක ඔරකමක් වෙන්නේ කොහමද? ඔරකම තියෙන්නේ පිටත නෙමෙයි, කය ඇතුළත. චේතනා බික්කවේ කම්මං වදාමිනම්, අපිට මේ චේතනාවෙන් තොරව මේ ලෝකයේ කිසිම දෙයක් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ වත්තය ඇතුළෙම ඉපදිලා වත්තෙම මැරෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද නැහැ. එයා පිටත්ව යනවා. එහෙනම් පිටත්ව යනකොට වත්තෙන් එළියට ගියාම ඒකේ ඔප්පුව අපේ නමට ලියලා නැහැ. එහෙනම් අනුන්ගේ ඉඩමේ නෙමෙයිද අපි යන්නේ? අනුන්ගේ පාරක නෙමෙයිද යන්නේ? අනුන්ගේ දේපොළවල මැදින් නෙමෙයිද යන්නේ? අනුන්ගේ දේපොළවලින්ම යන්නේ. පාරවල් වල යනකොට කඩවල් වල එල්ලෙන බඩුමුට්ටු දියා බලනවා, අනුන්ගේ ගෙවල් දියා බලනවා, අනුන්ගේ හැඳුම් වල තියෙන අඩුපාඩු දියා බලනවා, අනුන්ගේ චරිත වල තියෙන චර්යාවේ අඩුපාඩු දියා බලනවා. එක මොහොතක් කල්පනා කරලා බලන්න, මේ දේවල් බලන්න අවසරය දුන්නේ කවුද? අපට මේ දේවල් නරඹන්න අවසරය දුන්නේ කවුද? බලපත්‍රය දුන්නේ කවුද? කිසිම කෙනෙක් දීලා නැහැ. එහෙනම් අවසරයකින් තොරව බලන හැම දෙයක්ම අදින්නා දාන නේද? එහෙනම් මේ ලෝකයේ ඇඳුම් ඇතුව යනවා මිනිස්සු, ඇඳුම් නැතුව යනවා මිනිස්සු. සංවරව මිනිස්සු යනවා, අසංවරව මිනිස්සු යනවා. පාරවල් වල බඩමුට්ටු එල්ලෙනවා. ගෙවල් වල දොර ඇරලා මිනිස්සු ගෙවල් ඇතුලේ වාඩි වෙලා කතා කරනවා. පාරවල් වල බඩමුට්ටු විකුණන්න එල්ලලා තිනවා. මේ හැම එකක්ම අපට අවසරය දුන්නාද බලන්න. අපි අවසරය ගත්තද නැහැ. අනවසරයෙන් බලන්නේ. අවසරයකින් තොරව මේවා සිරි නරඹලා අපි විවේචනය කරනවා. බලන්නකෝ මේවා එල්ලෙන ඇති. බලන්නකෝ මේවා මොනතරම් අඩුවට විකුණනවද. ගොඩාක් ලාභයි, ලෝභ වෙනවා. මිනිසුගේ අසංවර චර්යාවන් දකිනකොට ද්වේෂ වෙනවා. මිනිසු සංවරව යනකොට ලෝභ වෙනවා. කඩවල් අරමෙව දිහා බලාගෙන අපි මෝහ වෙනවා. කවුද මේවට අවසරය ගත්තේ? ඕගොල්ලන්ගේ කඩේ තියෙන බඩමුට්ටු ටික බලන්න, මේ පාරෙන් යනකොට මේවා බලාගෙන යන්න මට අවසරයිද කියලා අපි අවසරය ගත්තද නැහැ. එහෙනම් අපි මේ හැම දෙයක්ම බලාගෙන යනකොට නුදුන්න දාණය, එහෙම නැත්නම් අවසරයකින් තොරව මේවා බලලා ඒක තුලින් ලෝභ දේශ මොහ ඇති කරගන්න නිසා අපි කියනවා අදින්නා දාන වේරමණී සික්කාපදං කියන සිකපදය අපි තුල කැඩිලා බිඳලා ගියා. ඒ අකුසල මූලය අපි තුල ජයගත්තා. ඒ මායයාට අපි අවුණා කියලා තථාගතයන් වහන්සේ කල්පනා කරන්ට යෙදුනා. මේක මාර උගුලක්. මේ පුතුලි තලය තුල හැම තැනම උගුල් අටවලා. අර අමුදා කඳවුරක එළියේ ගාලා තියෙන බෝඩ් එකක් වටේටම බිම්බෝම්බ වලලා ඇත පරිසම් වෙන්න කියලා. කිසිම කෙනෙක් පය තියන්නේ නැහැ. හේතුව බිම්බෝම්බ තියෙනවා. කොයි වෙලේ දන්න කකුල් ගැලවිලා යන්න පුළුවන්. ජීවිතය අයිමි වෙන්න පුළුවන්. එහෙනම් ඒ වාගේ අනතුරු ආබාධ තියෙන ලෝකයක් මේක. මේ සතරමා භූතය ඒක රාශිය වල නිර්මාණය කරපු මේ නාමය රූපය සම්පූර්ණම මායාවේ උගුල. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙනවා. මේ නුදුන්න දේවල් ගණ්ඩ ගියාම සික්ඛාපදේ කැඩෙනවා. අපි හොරෙක් වෙනවා. අදින්නා දාණයට අහු වෙනවා. මේ ලෝකයේ අවසරයක් නැතුව බලන්ට තානම්, අවසරයක් නැතුව ශ්‍රවණය කරන්ට තානම්, අවසරයක් නැතුව ඉඳගන්ට තානම්, අවසරයක් නැතුව ඇතුල් වෙන්න තානම්, අවසරයක් නැතුව වළඳන්ට තානම්, අවසරයක් නැතුව කතා කරන්ට තානම්. එහෙනම් මේකට මොනවද කරන්න පුළුවන් කියලා උන්වහන්සේට විනය පිටකේ ප්‍රත්‍යක්ෂ වෙලා උන්වහන්සේ විනය දේශනා කරනවා. කෙනෙක් ළඟ ඉඳගන්ට අවසරය අරගෙන ඉඳගන්න. ප්‍රශ්නය කාණ්ඩ කලින් අවසරය අරගෙන කැමැත්ත අරගෙන ආන්න. එහෙම කැමැත්ත ගන්න නැතුව ඇව්වාම එයාගේ කාලය ශ්‍රමය වියදම් කරන්න වෙනවා, වැය වෙනවා. අකමැත්තෙන් තමයි ගත්තේ. දෙන්න කලින් ගත්තා බලෙන් අන්න අදින්නා දාහණයට අවුනා. කෙනෙකුට කරදරයක් වෙන විදියට මැදින් යන්න එපා. ඒ මොනවා මේ බාධාව නිසා ඒගොල්ලන්ගේ සතුට නැතුව යනවා. ඒ සාකච්ඡාවේ තිවිච සංවරභාවය නැති වෙලා කලබල වෙලා විවේචන පැත්තට ඇරෙනවා. ඒගොල්ලන්ගේ නිදාසට කරදරයක්, නිදාස උදුරගත්ත අපි මැදින් ගිහිල්ලා අදින්නා දාණයට අවු වෙනවා. එහෙනම් අපි දන්නේම නැහැ. අපි ස්ථානයකට පැමුණුවාම කෙසෙල් ඇවරියක් පේනවා. යනකොට ගෙඩියක් අඩාගත්තා, එනකොට ගෙඩියක් අඩාගත්තා. ඒක සාංගික වෙන්න කලින්, පූජා කරන්න කලින් කෙසෙල් ටික කාලා බීලා ඉවර වෙලා. එහෙනම් මේ ආකාරයෙන් අවසරයක් නැතුව අපි ඇසට ගත්තා, කනට ගත්තා, නාසයට ගත්තා, දිව පිනෙව්වත්, කයට ගත්තා, සිතට සිතිවිලි වශයෙන් ගත්තා, මේ හැම ආහාරයක් තුලින්ම, හැම සංඥාවක් තුලින්ම, හැම නාමයක් රූපයක් තුලින්ම අදින්නා දාන කියන සිකපදයේ කැඩිලා බිඳිලා යනවා. මේක රකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාරට බැස්ස ගමන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අනුන් එල්ලලා තියෙන දේ බලන්න එපා. අනු විලි අරගෙන යනවා ලැජ්ජ නැතුව තිරසන් වාගේ. ඒක දිහා බලන්න යන්න එපා. ద్వේෂය ඇති කරන්න එපා. හොඳට කය වාලා හොඳට හොතාගෙන පිළිවෙලට සංවරට යනවා. ඒකට ලෝභ වෙන්න එපා. ඒක දිහා බලලා ඒ අනුන්ගේ සිටිවිලි සම්බන්ධයෙන්, අනුන්ගේ ඒ ඇඳුම් සම්බන්ධයෙන් පාරට්ටු ගුණ වචන කියන්න යන්න එපා. මේ ලෝකේ තියෙන කිසිම වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක්, නාමයක්, රූපයක් ස්පර්ශ කරන්න එපා. ඉදිරියේ බඹ තුනට වඩා බලන්න එපා කියන එක උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ඉදිරියට බඹ තුනකට වඩා බලන්න එපා කිව්වේ වෙන මොකවත් නෙමෙයි. අදින්නා දාන වේරමණී සික්ඛාපදය කැඩිලා මාගේ ශ්‍රාවකයෝ අපාගත වෙනවා, මාගේ ශ්‍රාවකයෝ විශාල නිന്ദා පීඩනයට පත් වෙනවා, අකුසල කර්ම කරගෙන මේ ලෝකෙන් නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා. මාගේ ශ්‍රාවකයන්ට ගොදුරක් වෙන්න දෙන්න බෑ. මාගේ ශ්‍රාවකයෝ මාර්යාගේ ගොදුරක් නෙමෙයි. ඒ ආර්යමා ශ්‍රාවකයා මාගේ පරම්පරාවන් බේරගන්න ඕනේ. තථාගතයන් වහන්සේ ආරක්ෂක බටේ කපට දෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සපයා ගන්නට විනයං අපට ආරක්ෂක ලයවැස්මක් වශයෙන් ඉස්වැස්මක් වශයෙන් අසිපතක් වශයෙන් පූජා කරනවා. තථාගතයන් වහන්සේ බඹතුනකට වඩා ඉදිරිය බලන්න එපා. මේ අඩිතුනකට වඩා ඉදිරියේ තියෙන සිරි නරඹන්න යන්න එපා. එහෙනම් තමන් යන ප්‍රමාණය මාර්ගයේ දියා බලාගෙන ඉදිරියේ තියෙන සීමාව විතරක් බලාගෙන එවනල්ලක් මේ ලෝකෙට වැටෙනවා නම් මේ එවනල්ලේ දුර ප්‍රමාණය විතරක් බලාගෙන සංවරව යන්නයි කියලා දේශනා කරන්නේ වෙන මොකවත් නෙමෙයි. මාර්යාගෙන් අපිව පරිස්සම් කරන්න උන්වහන්සේ මහා කරුණාවෙන් තමයි ඒ සිකපදේ අපට පූජා කළේ. ඒක තථාගත දානයක් කියලා අපට කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේ අපේ ජීවිතය ආරක්ෂා කරන්නට, අපේ සීලය ආරක්ෂා කරන්නට, අපේ කය මරණයෙන් බේරා ගන්නට, අපට අනාගතයේ තියෙන දුක් වලින් අපිව නිදහස් කර ගන්නට භාග්‍යවතුන් වහන්සේ විනය පිටකෙන් කෝටියක් සංවර සීලය අපට පූජා කළා. මහා දානය උන්වහන්සේ සම්පූර්ණ කළා. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දාන පූජා කරනවා. ඒවා තමයි මේ විනය කියලා කියන කර්මය. එනම මේ විනය කර්ම හැම එකක්ම භාග්‍යවතුන් වහන්සේ අපට පූජා කරපු දාන, අපේ ආරක්ෂාව, අපේ සම්පූර්ණම මාර්ගය කමඨාන. එහෙනම් කොහොමද මේ ආනාපාන සතිය තුලින් මේ අදින්නාදානෙ රැකෙන්නේ? එහෙනම් මේක ලෝකෝත්තර ධර්මතාවයක්. අපි ඇස් දෙක පියාගෙන, එරමිනිය ගොතාගෙන අපි භාවනා යෝගී සිටිනකොට අපිට පැහැදිලිව පේනවා අපි යම්කිසි දෙයක් අනවශ්‍ය විදියට කරනවා නම් ඒ කරන කාර්ය තුලින් අපගේ ජීවිතයේ යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. අපි ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට අපට එකපාරට වෙල මතක් වෙනවා, පොළ මතක් වෙනවා, ඒ වෙලේ තියෙන මේ වැලේ තියෙන වෙදි ටික මතක් වෙනවා. අපරාදේ වෙලේ වැඩ කරලා මඩ තෙවරිච්ච ඇඳුම් ටික ඕදලා එතන වැලක් බැඳා ඒකේ දහලාව ගන්න හැමතක උනා බලන්න ඒ මඩ තෙවරිච්ච ඇඳුමවත් අපි අත්තරින්නේ නැහැ. ඒක දිහා මෙනෙහි කරනවා. භාර්යාව gedara ඉන්නවා බලන්න අපට අමතක උනා යට ආරක්ෂාව සපයන්න යට කරදරයක් වෙයිද දන්නේ නැහැ. එහෙනම් මේ විදියට බැංකුවේ තියෙන සල්ලි, අපට දාව ඉපදිච්ච දරුවෝ, අපගේ වාහන කබල්, මේ විදියට අපි හැම එකක්ම කල්පනා කරනකොට අපට අමතක වෙනවා මං භාවනා යෝගියෙක්, මං ශ්‍රමණයෙක්, මං වාඩි වෙලා ඉන්නේ ලෝකෝත්තර නිවන පිණිස, මං මේ වාඩි වෙලා ඉන්නේ මේ සසර දුක නිවන පිණිස. එහෙනම් මට මේ හැම එකක්ම අමතක වුණා. මට මේ කිසිම දෙයක් සීයේ නැහැ. එහෙනම් මම මගේ භාවනාව අමතක කරලා, මගේ කමඨාන අමතක කරලා, මගේ සිත වෙනත් අරමුණු ඔස්සේ දුවන්න හැරියා. මගේ සිත දිව්වා. එහෙනම් Tamanට දීපු අරමුණක් තියෙන ගුරුවරයා විසින්, ආචාර්ය විසින් ඒ අරමුණ පැත්තට විසි කරලා Tamanට ඕන එකක් ගත්තයි කියලා කියන එක ගන්න මගෙන් අවසර ගත්තද? ඒ අදාස, ඒ අරමුණ, ඒ සිතිවිල්ල Taman ගත්තේ කාගේ අවසරෙන්ද? එහෙනම් චෛතසිකයක් අනවසරෙන් ගත්තොත් එතනත් අදින්නාදානෙ කැඩෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සිතිවිල්ලකින් පවා අදින්නාදානෙ නොකරන නිසා අපි කියනවා රාසින්වත් පව් නොකලසේක, අරහං නම් වං නම් වනසේක, භාග්‍යවත් නම් වනසේක, විජාචරණ සම්පන්න වනසේක, ලෝක විදූ වනසේක. බලන්න මේ ගුණාංග කොහොමද ඇති වුනේ? ඇයි මේ ගුණාංග සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැත්තේ? එයා සිතිවිලි හොරකම් කරනවා. අනුන්ගේ අභවත්ත දියා බලලා විලාඩම හොඳයි, කරත්ත කොළඹ හම්බ හොඳයි, රසයි කියලා අනුන්ගේ වත්තේ තියෙන අඹදියා බලලා ඒකේ රසවින්දනය කරන්නේ නැද්ද? ඒව අපට පූජා වුණොත් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? බලන්නකො හොඳට පැයිලා, හොඳට ගහේම, හොඳට හිදෙයි වාගේ බොහොම රස අඹ ටිකක්. අපට වාසනාව නැහැ මේ වාගේ අඹ ටිකක් වළඳන්න. බලන්න අපි කාගෙන් ආලද මේ සිතිවිලි ඇතිකලේ? මේ චෛතසික වලින් අපි අදින්නාදානේ කැඩෙනවා. යන ගමනුත් අපි ඔරකම් කරනවා. අපි හොරෙක් බවට පත් වෙනවා. චේතනාව ඔරෙක් බවට අපි පත් වෙලා, චේතනාවෙන් අපි අනුන්ගේ වත්තේ හඹවරකම් කරලා, චේතනාවෙන් අපි පාරේ එල්ලන බඩු මුට්ටු ඔරකම් කරලා, චේතනාවෙන් අනුන්ගේ නිදහස ඔරකම් කරලා, චේතනාවෙන් අනුන්ගේ ගෞරවය හොරකම් කරලා, ප්‍රශංසාව හොරකම් කරලා, අනුන්ගේ මිදුල්වල තියෙන යානවාන හොරකම් කරලා, වටයක් ගිහිල්ලා පැයක් ගිහිල්ලා එනකොට අපි මේ ලෝකයේ තියෙන සුපිරිම ඔරෙක් බවට පත් වෙලා. ඇයි මේ දකින දකින දේවල් වලට ආසා වෙනකොට, වටිනාකම් දකිනකොට, ඒ නාම රූප අපට ලැබුණොත් හොඳයි, ඒවා අපේ අයිතිය තිබුණොත් හොඳයි කියලා පතනකොට ඒ ඔක්කම අපි අදින්නාදාන වලට අවුවෙලා, රුක්කමූල ගත වෙලා, ශුන්‍යාගාර ගත වෙලා, ආරණ්‍ය ගත වෙලා වැඩවාසය කරන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ අපට ආවාද අනුශාසනා අනුමෝදන් කළා. මොකද්ද මේකේ තියෙන තේරුම? අපි මේ බාහිර ලෝකෙට ගියාම දන්නේම නැතුව ඇස් වලින් අපි ඔරකම් කරනවා. යන ගමන් මොනාරි ගෙදරක ප්‍රශ්නයක් තිබුණාම ඒ ප්‍රශ්නේ හොඳට ආගන්නවා. ආවල් ගෙදර මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. එහෙනම් අපි ඔරේ. ඒ ගෙදර ප්‍රශ්නේ අපි හොරකම් කරගත්තා. අපි මේ පාරේ යනකොට අනුන්ගේ දේවල් ලස්සනයි කියලා ඒ ලස්සන ඔරකම් කරගත්තා. අපි ඒ නාමයේ රූපයේ ඔරකම් කරගත්තා. ඒක අපේ මතකේ රඳව ගත්තා. එනා මේ විදිහට අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින්ම අපි අදින්නාදානේ කරනවා. අපි සෑම මොහොතක් තුළම ඔරකම් කරන්ට දක්සයි. එනා මේ භාවනා යෝගියට තේරෙනවා, මම මේ ඇස් දෙක පියාගෙන, මං කටක් පියාගෙන, එරමිනිය ගොතාගෙන මම මේ භාවනා යෝගියෙක් වශයෙන් වාඩි වෙලා ඉන්නකොට මගේ ඔරකම් වෙනවනේ. මට අවසර නැති සිටිවිලි මං ඔරතම් කරලා ඒක වින්දනය කරනවා. ඔරෙක් මොනවද කරන්නේ? අනුන්ගේ බඩුවක් මුට්ටුවක් අවසරයක් නැතු ඔරකම් කරලා ඒක භුක්ති විඳිනවා. එහෙනම් තමන්ගේ අරමුණ තමන් අත්හැරලා වෙනත් සිටිවිල්ලක් ඔරකම් කරලා අදින්නාදානේ දුන්න නැති අපට පූජා නොකළපු දෙයක් බලාත්කාරයෙන් අරගෙන ඒක විඳිනවා නම්, ඒක රස බලනවා නම්, එයා මේ ලෝකේ ඔරෙක් නැත්තම් වෙන මොනවද? එයා හොරකම් කරලා සිටිවිලි චෛතසික හොරකම් කරලා එයා වින්දනය කරනකොට එයාට තේරෙනවා මේ සිකපද කොච්චර රැක්කත් වැඩක් නැහැ. මේක කොහෙන් හරි තැනකින් මේක කැඩෙනවා. ඒ නිසා තමයි තාම මට ප්‍රඥාව නැත්තේ. සීලේ සමාධි නැති නිසා මට මේ ලෝකේ චතුරාර්ය පේන්නේ නැහැ. මට පේන්නේ නාම රූප. මට මේ ලෝකෙ දිහා බලනකොට පටිච්ච සමුප්පාදය පේන්නේ නැහැ. මට පේන්නේ නාම රූප. මම මේ ලෝකෙ දිහා බලනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පේන්නේ නැහැ. මට පේන්නේ නාම රූප. මේ ලෝකෙ දිහා බලනකොට මට දුක්ඛ සත්‍ය පේන්නේ නැහැ. මට පේන්නේ සැප සත්‍ය. මේවා සැපයි, මේවා වටිනවා, මේවා අලංකාරයි, මේවා භුක්ති විඳින්න ඕනේ, අයිති කරගන්න ඕනේ. මට සැප සත්‍ය පේනවා, දුක්ඛ සත්‍ය පේන්නේ නැහැ. ප්‍රශ්නේ තියන්නේ පන්සිල් රැකිලා නැහැ. සීලේ සමාධි වෙලා නැහැ. සමාධිය නැති නිසා ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති නිසා මට යන යන තැන පොට වැරදෙනවා. මම මාර උගුල් වලට අවු වෙනවා. මාරයා අටවලා තියෙන මන්දට අවු වෙලා මං ඉර වෙනවා. මට මේ උගුල ගලව ගන්න බෑ. මේ මන්දෙන් ගලව ගන්න බෑ. මාව නිදාස් කරන්න කිසිම කෙනෙක් නැහැ. සාදු සාදු සාදු. සාරාසංක කල්ප ලක්ෂයක් මා වෙනුවෙන් පෙරම් පුරලා ඇටමස්ලේ නාරදන් දීලා ඒ මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකෙට වැඩම කළා. පස්මා බැලුම් බලලා මේ උගුලෙන් මාව ගලවන්න, මේ මන්ද මගේ බෙල්ලට ඉරවලා මේ මන්ද බුරුල් කරලා මාව නිදාස් කරන්න ඒ මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් කළා. මාව නිදාස් කරන්න උන්වහන්සේ දේශනා කරනවා ආනාපානා සතිය තුළින් චිත්තානුපස්සනා වඩන්න. උන්වහන්සේ දැනගත්තා මේ ලෝක සත්‍යය මන්දට ඉරවලා, ඒගොල්ලෝ මදුවලට අවු වෙලා, මාර උගුල් වල ඉර වෙලා මේ ලෝක සත්‍යය අතරමං වෙලා මහා කරුණාවෙන් උන්වහන්සේ දේශනා කරනවා මාරයාගෙන් බේරෙන ක්‍රමවේදය. අන්න එයා තේරුම් ගන්නවා, ඒ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරනවා, එහෙනම් මේ පානාතිපාතා රකින්න බෑ, සත්තු මරන්නේ නෑ, මස් මාංශ කන්නේ නෑ කියන එකෙන් රකින්න බෑ. ඊට එහා එකක් තියෙනවා, චෛතසිකයකින් උත් මේක රකින්න ඕනේ. කන අදහස තියෙනවා නම්, මරණ අදහස තියෙනවා නම්, මරණ කෙනාට උදව් දීමේ, අනුබල දීමේ, සැලසුම් කර දීමේ අදහස තියෙනවා නම්, පීඩ වෙනවා නම්, ඒත් මේක කැඩෙනවා. එහෙනම් මේක කෑවේ නෑ, මැරුවේ නෑ නෙමේ, කන අදහස නැති කරන්න ඕනේ, මරණ අදහස නැති කරන්න ඕනේ. චෛතසිකය තුලින්වත් ඒ මාංශයේ තියෙන ඇල්ම, ඒ බලාපොරොත්තුව, ඒ රුචිය නැති කරන්න ඕනේ. ඒ මරණ කෙනාට අනුබල දීමේ අදහස නැති කරන්න ඕනේ. සත්‍යය කරේ මහා අනුකම්පාව ඇති වෙන්න ඕනේ. අපට වඩා අපි මෛත්‍රියෙන් පිරෙන්න ඕනේ. ලෝක සත්‍යය දැක්කාම මගේ දරුවෝ, මගේ දෙමව්පියෝ, මගේ ඥාතියෝ, සහෝදරයෝ මේ සංසාරේ නිවන් දකින්න බැරුව කුකුලෙක් වෙලා ඉපදුනා, මානවයෙක් වෙලා ඉපදුනා. අනේ අකුසල කර්මයක විපාක මහත මේ සත්‍යෝ තාම නිවන් ගියේ නැහැ. තාම යන්න බැරි වෙලා තමන් තිරිසන් ලෝකේ ඉපදිලා තවත් කෙනෙකුට ගොදුරක් වෙලා මරණයටපත් වෙලා, අනේ මගේ සහෝදරයාගේ මලකුණ මං කන්නේ නැහැ, මගේ සහෝදරයාගේ ප්‍රාණය මං ඝාතනය කරලා ඔරෙක් වෙන්නේ නැහැ, ඒ කය මං කාලා එයාගේ මාංශය අවසරයකින් නැතුව අරගෙන මං ඔරෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා ඒ චෛතසික මට්ටමිනුත් මේක රැක්කොත් විතරයි ප්‍රඥාවට සමවදින්න පුළුවන්. එතකොට තමයි මේ මන්දෙන් බේරෙන්නේ, මේ උගුලෙන් මං බේරෙන්නේ කියලා ප්‍රඥාව ලබලා එයා මේ ආනාපාන සතිය තුලින් එයාගේ නිදහසට කටයුතු කරනවා. බලන්න කල්පනා කරලා මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් අපි චෛතසිකයට ගොදුරු වෙනවා නම්, අපි අකමැත්තෙන් වුණත් අපි වෙන චෛතසිකයක් අපි උදුරලා අරගෙන අපි ඒක අපි තුල මෙනෙහි කරගෙන අපි වෙනත් අරමුණක් අත්සේ යනවා නම් භාවනාව කැඩුන්නේ නැහැ. අපි ඔරකමකට ගොදුරු වුණා, අපි අදින්නා දානවලට අවු වුණා, අපේ මායයා අපිව මුලා කරලා අපි අවසරයකින් තොරව සිටිවිල්ල ගන්න මානසිකත්වය අපි තුල ඇති කළා. අපි හදින්නා දාන සිකපදයට අපි අවුවෙලා ඒකට අදාළ කර්මය දැනටමත් රැස් කරලා ඉවරයි. එහෙනම් අපි අරමුණක ඉන්නකොට, චිත්තානුපස්සනාවක ඉන්නකොට, වෙනත් චෛතසිකයක් හොරකම් කරන්න නැතුව ඉන්න ක්‍රමවේදය පුරුදු කරනකොට අදින්නා දාන වේරමණී සිකාපදේ අපි තුල විරමණය වෙලා ඒක සමාධියටපත් වෙලා අදින්නා දාන වලට අදාළ ප්‍රඥාව පාල වෙනවා. ප්‍රඥාව පාල වෙච්ච ගමන් විනය පිටකයේ අපේ අත්යකට අම්බෙනවා. පොත පේන්නේ විනය පිටකයේගේ සම්පූර්ණ සර්වාංගගත වෙනවා, අනුගත වෙනවා. එයා අවිදිනකොට වටපිටේ බලන්නේ, එයා දන්නවා අනුන්ගෙන් ඉලුවෙන් යනවා, ඒක අනුන්ගේ ප්‍රශ්නයක්. උන්ගේ මිලි බලලා මම මොකටද ඔරකම කරන්නේ? එයාගේ කය බලන්න මට අවසරය දුන්නේ නැහැ. එයාගේ බඩ බලන්න, කර බලන්න, එයාගේ කය බලන්න, ඇඳුම් වල තියෙන මෝස්තර බලන්න ඒවා මට අවසරය දුන්නේ නැහැ. අවසරයක් නැතුව මම බලන්නේ එයා අදින්නා දාන රකින්නවා. ලස්සනට පිළිවෙලට මිනිස්සු ඇඳගෙන සංවරව යනවා. එයාගේ සංවරභාවය බලන්න මට අවසරය දුන්නේ නැහැ. මට අවසරේ නැහැ. එයා දිහා බලලා ප්‍රශංසා කරන්න, ගෞරව කරන්න මට අවසරයක් දුන්නේ නැහැ. ඒකත් ඔරකමක්, අවසරයක් නැතුව කරන එක. ඒක දිහා බලන්නෙත් නැහැ. මිනිස්සු විකිනීමන බඩමුට්ටු එල්ලලා තියෙනවා. මේ බඩමුට්ටු විකුණන්න තියෙන්නේ බැලුවට කමන්නෑ කියලා මිනිස්සු අවසරය දුන්නේ නැහැ. අවසරය නැති නිසා ඒව බලන්නේ නැහැ. එයා සංවරව ගමන් කරනවා. ඒ භාවනා යෝගියාට කවුද විනය පිටකේ කියන්නේ? කවුරුත් නැහැ. එයා විනය පිටකේ ප්‍රත්‍යක්ෂ කළා. එයා වාඩි වෙලා ඉන්නවා. එයා ඉදිරියේ ඕනතරම් ව්‍යංජන මාළු තියෙනවා. අවසරය දෙනකන් එයා ඒක අත තියන්නේ නැහැ. අවසරය එනකන් එයා තේකෝපෙදියා බලාගෙන ඉන්නවා. අවසරේ ලැබෙනකන් එයා දාහනේදී බලාගෙන ඉන්නවා. එයාට අවසරේ නැහැ ඒක වළඳන්න. කට්ටි ඇවිල්ලා කියනවා, ස්වාමිනී අවසරයි, අපි බෙදලා ඉවරයි, ඔබ වහන්සේ මේක අපට අනුකම්පා කරලා මේක වළඳන්න. ඔබ වහන්සේ මේක වළඳලා ආයිෂ්‍ය වන්නේ සැපේ බලේ නුවණ අනුමෝදන් කරගන්න. අපි කැමැති ඔබට වහන්සේට පූජා කරන්න. සුවපත් වේවා කියලා උන්වහන්සේ පත්‍යවික්ෂාව කරලා වළඳනවා. කවුද මේ චරිතය හැදුවේ? කවුද මේ ගුණධර්ම කියලා දුන්නේ? කවුද මේ දුศีල පුතුජනයා මේ තරම් උත්තරීතර මනුෂ්‍ය ධර්මෙන් පිළිච්ච ආර්ය ශ්‍රාවකයෙක් කලේ? තථාගතයන් වහන්සේගේ ධර්මය එයාගේ චරිතය වෙනස් කළා. භාග්‍යතුන් වහන්සේගේ ආවාද අනුශාසනා එයා තුළ විනය බවට පත් වුණා. එයා මේ ලෝකේ උත්තරීතර විනයෙන් ඉන්න උපාලිතරුන් වහන්සේ බවට පත් වුණා. ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත බවට පත් වුණා. මේ ලෝකේ ගුඩාක් සංවර චුල්ලපන්තක බවට පත් වුණා. හැම දෙයක්ම ඉවසන අඟුලිමාල බවට පත් වුණා. අසූමා ශ්‍රාවකයෝ ඒ ආර්ය පුද්ගලයා තුලින් එළියට පැමිණෙනවා. ඒගොල්ලෝ කියනවා, මේ සංවර තුලින් මං උපාලිතරුන් වහන්සේ දැක්කා. මේ වීරිය තුලින් මම කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්කා. මේ ඉවසීම තුලින් අඟුලිමාල මං දැක්කා. මේ හාඳුරෝ ඒ ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න ශ්‍රමණයෙක් නෙමෙයි, භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩ ඉන්න ඒ ජේතවනාරාමේ වැඩ ඉන්න අසූමා ශ්‍රාවකයෝ මේ ඇවිල්ලා ඉන්නේ. අත්නමක් නෙමෙයි 80 ශ්‍රාවකයෝ මෙතනට වැඩලා ඒ 80 ශ්‍රාවකයන් අපට පේනවා සෑම ඉරියව්වක් තුළින්ම තථාගතයන් වහන්සේගේ සංඝ පරම්පරාව අපට පේනවා සාදු සාදු සාදු යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා යේච බුද්ධා පච්චුප්පන්නාච යේ බුද්ධා ආම්වන්දාමි සබ්බදා කියලා එදා කිව්වේ එක තථාගතයන් වහන්සේ නමක් දකින්නකොට අපට පෙර තථාගතයන් වහන්සේලා පේනවා අනාගතයේ සම්බුද්ධ ශාසනය බුදු වෙන්න තථාගතයන් වහන්සේලා පේනවා ඒ වගේ තමයි මේ දාතරඳුන් වහන්සේ සමග වැඩම කළ මේ අත් නමක් එක්ක අපට යේච සංඝා අතීතා යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා අහම්වන්දාමි සබ්බතා අතීත වර්තමාන අනාගත ත්‍රිකාල සංඝය අපට පේනවා ඇයි මේ ಗುಣධර්ම වඩපු සංඝයා තුලින් ඒ අවස්ථාවවලදී උපාලිතර වහන්සේ එබිලා බලලා යනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එබිලා බලලා යනවා හැම දෙයක්ම ඉවසනවා ඇඳ ඇඟේ වැදුනත් මිනිස්සෙක් ඇඟේ වැදුනත් අපේ ඔළුවට යම්කිසි කෙනෙක්ගේ ඔළුව ඇවිල්ලා ඇප්පුණත් දම් බෙදෙනකොට පාත් වෙනකොට එයාගේ දුර්ගන්ධය අපට දැනුණත් අපි ඉවසගෙන ඉන්නවා අඟුලිමාල තෙරුන් වහන්සේ එබිලා බලලා යනවා මොන ගල් කැටේ මොන පොලු කෑල්ල ඔළුවේ වැදුනත් ඇඟේ වැදුනත් අඟුලිමාල නෙමෙයි ඇරිලා බලන්නේ එයා ඉවසගෙන ඉන්නවා කට්ටිය කියනවා ත්‍රිකාලික සංඝයා කියන එක වචනයක් නෙමෙයි ත්‍රිකාලික සංඝයා මං දැක්කා මං මගේ පියවි ඇසට මගේ තුන්වෙනි ප්‍රඥා ඇසට ගෝචර වුණා මේ ඉන්නේ ත්‍රිකාලික සංඝයා අනාගතෙත් මේ 80 මා ශ්‍රාවකිය අපට දකින්න ලැබෙනවා අතීතෙත් අපි දැක්කා වර්තමානයේ මෙතනත් අපි දකිනවා ත්‍රිකාලික සංඝයා අපේ චරිත තුලින් එළියට එනවා බලන්න මේක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ චරිත වලින් අපට පුළුවන්කම තියෙනවා මේ ගුණාංග වලින් අපට පුළුවන්කම තියෙනවා මේ චෛතසික වලින් පුළුවන්කම තියෙනවා මේ ලස්සන අලංකාර රූප තුලින් මේ ගන්ධය තුලින් ශබ්දය තුලින් අපට පුළුවන්කම තියෙනවා අදින්නාදානා වේරමණී කියන මේ සික්ඛාපදේ විරමණය කරලා සමාධියටපත් වෙලා ප්‍රඥාව ලබන්න එනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ කියන මේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය කමඨාන කොට පූජා කරන ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා නුදුන්න සිටිවිල්ලක් ගත්තා මං අදින්නා දෙන්නට අවවෙනවා අවසරයක් නැති දෙයක් බැලුවාම අදින්නා දාණයට අවවෙනවා අවසරයක් නැති දෙයක් ඔරෙන් ආගෙන ඉතියාම කේලම් ආගෙන ඉතියාම අදින්නා දාණයට අවවෙනවා අවසරයක් නැති එකක් කෑවාම අදින්නා දාණයට අවවෙනවා අවසරයක් නැතුව උස්ම ගත්තාම අවසරයක් නැතුව ගන්ධයේ ස්පර්ශ කළාම අදින්නා දාණයට අවවෙනවා කොහොමද මේ ආස්වාස ප්‍රාස්වාසය අදින්නා දාණයට අවවෙන්නේ ආනාපානය අදින්නා දාණයද කියලා පොත පෙරලලා බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වන්න ගන්ධ ගුණෝපේතං කියන මේකත් අදින්නා දාණයට අවවෙනවා එහෙනම් වන්න මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ මොනවද මේ මාලාගන්ධ විලේපන එහෙනම් මේ සුසුම නිසා අපි හදින්නා දාණයට අවුගෙනවා සුවඳ දේවල් තියන්නේ සුවඳට හදාලව අපි කාගෙන් ආලා ඒ සුවඳ වින්දනය කළාද කාගෙන් ආලා ඒ සුවඳ තුල මත් වුණාද කාගෙන් ආලා ඒ සුවඳ අපි ආග්‍රහණය කළාද අපට අවසරය දුන්නේ කවුද එහෙනම් මේ ලෝකේ මල්වල සුවඳ ගන්න අපට අවසර නැහැ මල්වල සුවඳේ අයිතිය මල්වල සතුයි මල්වලේ අයිතිය අපි උස්ම වලින් එක උරලා ගන්නකොට මල්වල සුවඳ අපි ගත්තා සුවඳ අඩු වුණා මල් අපට විරුද්ධව චෝදනා කරනවා අපේ සුවඳ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වින්දනය කළා ගාණේ කළා අපේ මල්වල සුවඳ අඩු වුණා සුවඳ ඔරකම් කළා කියලා චෝදනාවක් කරනවා එහෙනම් බලන්න මේ නාසයට ගෝචර වෙන මේ ගන්ධය අපි ස්පර්ශ කරනකොට වින්දනය කරනකොට ඒක තුළින් සුඛයක් ලබනකොට සිකපදේ කැඩිලා අදින්නා දානා වේරමණී සිකාපදං සමාදියාමි එහෙනම් මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී සිකාපදං සමාදියාමි තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නායෙන් උරකම් කරනවා නම් අදහිඳලා නායෙන් උරකම් කරන්න එපා ගන්ධ හොරෙක් නම් අදහිඳලා පල්ලොරා ගහලා එලවන්න එයා නිින්දාට පත් කරලා එයාව එලවලා දාන්න අදහිඳලා ගන්ධය උරකම් කරන්න එපා ඒ හොරා අයින් කරන්න ආර්ය පුද්ගලයෝ ගන්ධය උරකම් කරන්නේ ගන්ධය ස්පර්ශ කරන්නේ ග්‍රහණය කරන්නේ ඒක ආක්‍රමණය කරන්නේ බලන්න ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම්ම අපේ ඔරකම නවත්තන්ට අපට ආස්වාස කරන බවත් ප්‍රාස්වාස කරන බවත් දැනගෙන චිත්තානුපස්සනා වඩන්ටන් තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් අපට මේ ධර්මයේ දේශනා කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි ආනාපාන සතිය වඩනවා නම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපි චිත්තානුපස්සනාවෙන් අපි එකම අරමුණක පවතිනවා නම් මේ සිත කිසිම අවස්ථාවක චෛතසිකයක් හොරකම් කරන්නේ නැත්නම් මේ සිත කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැත්නම් අපට ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන් අදින්නාදානයෙන් වැළකෙන්න පුළුවන්. එහෙනම් මේ සිකපද දෙක සමාදි වෙලා මේ සිකපද දෙකට අදාළ ප්‍රඥාව අපට පාළ වෙලා මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අපට ස්පර්ශ වෙනවා, පටිච්ච සමුප්පාදේ ස්පර්ශ වෙනවා, මේ දකින හැම නාමයක් රූපයක් තුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට තේරෙනවා. එහෙනම් අපි ලෝකෝත්තරව දකින්නේ කොහමද? ලෝකෝත්තරව කතා කරන්නේ කොහමද? ලෝකෝත්තරව ගන්ධේ ස්පර්ශය කරන්නේ කොහමද? ලෝකෝත්තරව ශ්‍රවණය කරන්නේ කොහමද? යාපත් චර්යාවක යෙදෙන්නේ කොහමද? යාපත් චෛතසිකවල විතරක් නිරත වෙන්නේ කොහමද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ හැම තැනින්ම ඇහෙන්න, පේන්න, දැනෙන්න, ඇඟෙන්න, සිතෙන්න පටන් ගන්නවා. එහෙනම් ආනාපාන සතිය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අපට දේශනා කරපු නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාවේ කමඨාන. නැවත අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිකපදය කොහොමද කැඩෙන්නේ, මේ ආනාපාන සතිය භාවනාවේ යෙදෙන මේ යෝගාවචරයා මේ කාමේසු මිච්ඡාචාර කියන මේ සිකපදයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා. එහෙනම් මේ කාමයේ වර්ධවා ඇසිරෙනවා කියනකොට කාම වර්ග අයක් ගැන අපි දැනගන්න ඕනේ. දිට්ටි කාම, ශ්‍රෝත කාම, ගන්ධ කාම, පොට්ටබ්බ කාම, කබලිකාහාර රස කාම, මනෝ සංචේත කාම කියලා කාම වර්ග අයක් තියෙනවා. එහෙනම් මේ භාවනා යෝගාචරය ඇස් දෙක පියාගෙන සමාධි ආසනය තුල ඉඳගෙන එයා භාවනාව මෙනෙහි කරනකොට එයාට තේරෙනවා අනේ මං වාගේ මෝඩේ, මං චෛතසික කාමවලට අවු වෙනවා. එහෙනම් මම චෛතසික කාමවලට අවු වෙලා මනෝ සංචේත කාමවලට මත් වෙලා මම নানা ප්‍රකාර සිතිවිලි ඔස්සේ ගමන් කරනවා. নানা ප්‍රකාර සිතිවිලිත් එක්ක මම ගමන් කරන නිසා කාමයන් මට ඇති වෙනවා. මේ කාමයන් නිසා මම නැවත නැවත කාමයේ වරදවා ඇසිරෙන දුස්සීලයක් බවට පත් වෙනවා. මන්තරන් සිල් කරන කෙනෙක් නැහැ කියලා යට තේරුම් ගන්නකොට එයා මනෝ සංචේත කාමවලට අවුවෙන්නේ නැහැ. එයාට වෙල මතක් වුණත්, පොළ මතක් වුණත්, දරුව මතක් වුණත්, මොනුබුරාලා මිනිබිරියලා මතක් වුණත්, එයාගේ ජීවිතයේ ගොඩාක් වටිනා කැමති දේවල් මතක් වුණත්, එයා කිසිම අරමුණකට යන්නේ නැහැ. එයා දන්නවා මම මේ කාමයක් වින්දනය කරන්න යන්නේ මනෝ සංචේත කාමවලට මම ගොදුරු වෙනවා. මම භාවනා යෝගිව ඉන්න නිසා ආයතන පයෙන් ඇතුල් වෙන්නේ නැහැ. මායයා සිතෙන් ඇතුල් වෙලා කාමයේ වරදවා අසිරවන්න මට අවශ්‍ය පාසුකම් සලසනවා. ඒ අවස්ථාව අපට තේරුම් ගන්නකොට අපි නැවත චිත්තානුපස්සනාවට යොමු වෙලා නැවත සීයේ පීටලා අපි ඒ සිකපදේ විරමණය කරලා සීලේ සමාදි වෙනවා. කල්පනා කරලා බලන්න අපි මේ භාවනාවට කැමති වෙලා මේ භාවනාව තුළින් ඵල නෙලා ගන්න උත්සාහ කරනකොට මේ ඵලයට අපි රාග වෙනකොට මේ ඵලයට අපි කාමයක් ඇති වෙලා නැද්ද? ආසාවක් ඇති වෙලා නැද්ද? බලාපොරොත්තුවක් ඇති වෙලා නැද්ද? බලන්න මේ භාවනාවම අපිට කාමයක් බවට පත් වෙලා එහෙනම් මේ කාමය වින්දනය කරන්න මේ කාමය අපි අත්පත් කරගන්න අපි භාවනාවේ යෙදෙනවා. ඒ විතරක් නෙමෙයි මේ භාවනාව කරනකොට හරි සනීපයි කිසිම සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මං ගොඩාක් සුවසේ ඉන්නවා කියලා මේ සුවකාමයට අපි අවුන් නැද්ද? මේ සුවය කියන කාමය අපි වින්දනය කරනකොට කාමයේ වරදවා ඇසිරෙනවායි කියන සිකපදේ අපි තුල සම්පූර්ණ බිඳිලා ගිහිල්ලා නැවත අපි භාවනා කරනකොට අපට විවේක සුවයක් හම් වෙනවා. මේ විවේක කාමයේ භුක්ති විඳින්නේ නැද්ද? මේ කාමයටත් අපි ගොදුරු වෙලා මම භාවනා යෝගියෙක් කියන නමින් ප්‍රසිද්ධ වෙලා හැමෝම මට භාවනා යෝගී ආන්දරෝ කියලා කතා කරනවා. මේ ගෞරව කාමයට මං අවු වෙලා නැද්ද? මේ ප්‍රශංසා කීර්ති කාමයට මං අවු වෙලා නැද්ද? මම අවු වෙලා මම මත් වෙලා එහෙනම් මේ විදිහට මගේ කාමයන් විශාල වශයෙන් කැඩෙනවා මම බෝඩ් එකක් දානවා මම භාවනා යෝගී හාමුදුරුවෝ මාදියා බලන්න එපා මම භාවනා යෝගී හාමුදුරුවෝ මට කතා කරන්න එපා බාධා කරන්න එපා මේකේ මොනවද මං කියන්නේ මගේ ගෞරවය මං ප්‍රකාශයටපත් කරනවා මගේ වටිනාකම මං ප්‍රකාශයටපත් කරනවා මං ගැන ಗುಣ මං වර්ණනා කරනවා භාවනා කරන්නේ නිවෙන්න නම් ඒ භාවනා කරනවා කියන ගුණේ මේ මිනිසුන්ට කියන්නේ ඇයි ඒක තුලින් නැති ಗುಣ කියලා පරාජිකා වෙන්නේ ඇයි එහෙනම් භාවනා යෝගියා භාවනා කරන්නේ මිනිසුන්ට පේන්න නෙමෙයි එයාට පේන්න එයා කරන්නේ නිවින්න මිසක් එයා ප්‍රදර්ශනෙට කරන්නේ නැහැ ප්‍රදර්ශනයට භාවනා කරන කෙනා යම් කිසි දයක් බලාපොරොත්තු වෙනවා එයා තාම ලෞකික කාමයන් වින්දනය කරන අදාසින් ඉන්නවා ඒ නිසා තමයි ප්‍රසිද්ධියේ භාවනා කරන්නේ භාවනා ප්‍රකාශයටපත් කරන්නේ මිනිසුන් ඉදිරියේ එලි දක්වන්නේ නරඹන්නේ සිරි දක්වන්නේ එහෙනම් එයා මේ ලෝකයේ යම් කිසි දයක් විඳිනවා ගෞරවය විඳිනවා ප්‍රශංසා විඳිනවා මිනිසුන්ගේ ගෞරවය විඳිනවා මිනිසු තුලින් වටිනාකමක් විඳිනවා මිනිසු තුලින් එයා යම්කිසි වටිනාකමකට පාත්‍ර වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා එහෙනම් ඒ භාවනා යෝගාවචරයා දන්නේම නැතුව ප්‍රසිද්ධියේ භාවනා කරලා භාවනා කරන බව මිනිසුන්ට ප්‍රකාශයටපත් කරලා එයා කාමයේ වර්ධව ඇසිරෙනවා කාම වින්දනය කරනවා කාම සේවනයේ නිරත වෙලා ඉන්නවායි කියන ඒ සිකපදයට අවු වෙනවා එහෙනම් ආනාපානසති භාවනාව කරන කෙනාට තේරෙනවා මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන භාවනා කළාට කාලයක් යනකොට ආස්වාසයත් අමතක වෙලා ප්‍රාස්වාසයත් අමතක වෙලා වෙන දෙයක් දන්නේ නැහැ එහෙනම් මේ භාවනාව කාටවත් දැනෙන්නේ නැති වෙන්න ඔයා ගන්න බැරි වෙන්න රාසින් මේක කරන්න ඕනේ මේක ප්‍රසිද්ධියේ කරන එකක් නෙමෙයි මේක දැනෙන්න කරන එකක් නෙමෙයි මේක නොදැනුවත්ව කරන්න ඕන එකක් මම කවුද කියලා මට අමතක වෙන්න කරන එකක් මගේ පුද්ගල ස්වභාවය අහිමි වෙන්න කරන එකක් මං ඉපදෙන්න ඒ ඉපදීමට තියෙන අවස්ථාව නැති කරගන්න කරන එකක් එහෙනම් මේක රාසින් කරන්න ඕනේ එහෙනම් මේ භාවනා යෝගාවචරයා කුටියට සීමා වෙලා තමන්ගේ ආරණ්‍ය සේනාසනයට සීමා වෙලා ඒ රුක්ක මූලයට අනුගත වෙලා එයා රාසින් මේ කටයුත්තේ යෙදෙනවා එයා කිසිම මොහතක පාන කාමයේ සුමිච්චාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදයට අවු වෙන්නේ නැහැ. එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපි කිසිම දෙයක් වින්දනය නොකරමින් මේ සිකපදේ රකිමින් මේ භාවනාව වේදෙන්න. එහෙනම් ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන මේ භාවනාවේ නිරත වෙන භාවනා යෝගියා දන්නවා මම 100න් ඉන්න සෑම මොහොතක් තුළම චිත්තානුපස්සනා වඩන සෑම මොහොතක් තුළම මම මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා ඒ සෑම මොහොතක් තුළම මේ සිකපදය නිට්ටාවට රැගෙනවා කාමයේ වින්දනයේ කියන මේ රෝගය නිට්ටාවට සුව වෙනවා හේතුව මට මේ බේත් හම්බෙමින් පවතින නිසා එහෙනම් එයා නැවත කල්පනා කරන තවත් මොනවද කරන්නේ මං චෛතසික ඇති කරන සෑම මොහොතක් තුළම මම මේ චෛතසිකත් එක්ක මේ භාවනාව නතර කරගෙන මේ භාවනාවෙන් ඉවත් වෙලා වෙන අරමුණකට යන සෑම මොහොතෙම මම බොරුකාරයෙක් වෙනවා මම සාදුකාරයක් දීලා වාඩි වුණේ එක අරමුණක ඉන්නවයි කියලා මම එක අරමුණකින් නෑ මට ඕන අරමුණ වලට මං යනවා කියන්නේ මං වෙච්ච පොරොන්දුව මං කඩලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තථාගතයන් වහන්සේට දීපු පොරොන්දු අතුරුදාන් වෙලා අමතක වෙලා මම දන්නේම නැතුව මට ඕනේ හරමුණ වලම නිරත වෙලා මං වාගේ බොරුකාරයෙක් මේ ලෝකේ නැ මම මුසාවාදා කියන මේ සිකපදේ සම්පූර්ණයෙන්ම කැඩුවා මම බොරුකාරයෙක් බවට පත්ුණායි කියලා ඒ භාවනා යෝගියා එක තේරුම් අරගෙන මම කවදාවත් බොරුකාරයෙක් වෙන්නේ නැ තථාගතයන් වහන්සේ ඉදිරියේ මම මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදේ කඩන්නේ නැ මං නැවත නැවත සමාදි වෙනවා නැවත නැවත මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සත්‍යයෙන් මං ඇසිරෙනවායි කියලා එයා මේ චෛතසිකය එක අරමුණක පොරොන්දු පරිදි එයා මේ චෛතසිකය ඒ ආකාරයෙන් පවත්වනවා චිත්තානුපස්සනාවෙන් ලෙලදෙනවා මධ්‍යම ප්‍රතිපදාවෙන් ලෙලදෙනවා එයා මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං වලින් එයා නිදාස් වෙලා විරමණය වෙලා ඒකට අදාළ ප්‍රඥාවට සමවදිනවා එහෙනම් නැවත අපි කල්පනා කරලා බලනවා මොකද්ද මේ භාවනා යෝගියාගේ කැඩෙන ඊළඟ සික්ඛාපදය කියලා බලනකොට එයා භාවනාවට මත් වෙනකොට මාර්ගඵලයට මත් වෙනකොට එයාට අගෝචර වෙන ධර්මකාරණාවලට මත් වෙනකොට සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වලට එයා අවු වෙලා ඇයි එයා භාවනා කරනකොට මේ චිත්තානුපස්සනාව වැඩෙනකොට ආස්වාස ප්‍රාස්වාසය තුල සිය පීඨනකොට එයාට මේ නාම රූප වලින් ධර්මකාරණ ස්පර්ශ වෙනවා මේක තුල තියෙන විද්‍යාවන් ස්පර්ශ වෙනවා එයා ඒක වින්දනය කරලා එයා සන්තෝෂ වෙලා භාවනාවත් විසි කරලා මානකමත් අමතක වෙලා මේක තුල තියෙන විද්‍යාව අභිභාගෙන අරඹයාගෙන එයා ගමන් කරනවා එයා මත් වෙලා බීබද්දා පාරේ යනකොට එයාට ගේ මතක නැහැ එයා යන ගමන මතක නැහැ පාරේ මැද යනවා මිනිසුන්ට කරදරයි ඉන්සාවයි පීඩාවයි කියනක එයාට මතක නැහැ මේ වගේ අපේ භාවනාව අපට අමතක වෙලා මානකම කමඨාන අමතක වෙලා වෙනත් අරමුණක් එක්ක යා ගමන් කරනවා නම් වෙනත් චෛතසිකයක් එක්ක වෙනත් ධර්මකාරණාවක් එක්ක යා මත් වෙනවා නම් එයා මේ ලෝකේ සුරාවට අවු වෙලා එයා මජ්ජපමා නිවනට ප්‍රමාද වෙලා නිවනට ප්‍රධාන ප්‍රමාද වෙන්න හේතු හොයාගෙන එහෙනම් එයා යම්කිසි ධර්මකාරණාවට මත් වෙනවා නම් එයාගේ අරමුණෙන් එයා බැහැර යනවා නම් චිත්තානුපස්සනාව අයිමි වෙනවා නම් එයා මේ ලෝකේ මජ්ජපමා ඒ කියන්නේ මත් වීමට අවුෙච්ච සුරාවට අවුෙච්ච දුසීලෙක් බවට යපත් වෙනවා එයා ඒ සිකපතේ කඩන සාමාන්‍ය කෙනෙක් බවට පුතිජනෙක් බවට පත් වෙනවා එහෙනම් මේ භාවනා යෝගාවචරයාගේ ප්‍රඥාවට ගෝචර වෙනවා මට මොනම විද්‍යාව ප්‍රත්‍යක්ෂ වුණත් මොනම මංගල ධර්ම කාරණාවක් මට වැටහුණත් මං ඒක අරඹයා යන්නේ නැහැ ඒක මං මෙනෙහි කරන්නේ නැහැ ඒක තුල තියෙන ඇත්ත නැත්ත බලලා සන්තෝෂයටපත් වෙන්නේ ඒ මොනොත් මං එතන මත් වෙනවා සුරාවට අවු වෙනවා භාවනාව මට අමතක වෙනවා කමඨාන අමතක වෙනවා ඒ විතරක් නෙමෙයි මං ඒවා මෙනෙහි කරනකොට ඒක තුල තියෙන මංගල කාරණා අස්සේ අඹාගෙන යනකොට මම නිවනට ප්‍රමාද වෙනවා මම කර්ම ඇති කරනවා චෛතසික ඇති කරනවා ඉපදීමට හේතු ඇති කරගෙන අවිද්‍යාවේ ගොදුරක් බවට මං පත් වෙනවා මම ගොදුරු වෙන්නේ නැහැ මාර්යාගේ උමඟවලට මං අවු වෙන්නේ නැහැ ඒ මාර බන්ධන වලට මං අසු වෙන්නේ නැහැ මම නැවත නැවත චිත්තානුපස්සනා වඩනවා මම මේ චෛතසික වලට මත් වෙලා මම මේ චෛතසික කරන කොටගෙන නිවනට ප්‍රමාද වෙන්න කිසිම කර්මයක් ගොඩනගන්නේ නැහැ කියන එක අදිස්ථාන කරගෙන තව තවත් වීරිය වඩලා නැවත නැවත භාවනාවේ පීඨලා එයා මේ භාවනාව හරියට කරනවා එහෙනම් සිත එයා ඒකාග්‍රතාවයට පත් කරලා ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන නැවත නැවත එයා මේ භාවනාවේ නිරත වෙනකොට දන්නේම නැතුව පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ පංචභූත ධර්මතාවයන් තුලින් කයට සිතට දුක් දෙන්නේ නැ කියන ප්‍රතිපත්තිය තුලින් ගොඩ නැගුණු විනය කර්මයක් තමයි මේ පංච සීලය. මේ පංච සීලය ඒ භාවනා යෝගියා තුල සමාදි වෙලා විරමණය වෙලා ඒ සමාදි වෙච්ච හේතුව නිසා ඒ සමාධිය ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඵලයක් වශයෙන් එයාට පංච අභිඥා පීඨවලා ප්‍රඥාවට සමවැදිලා මේ පංචභූත තුලින් ඇතිවෙච්ච සෑම නාමයක් රූපයක් තුලම ඒ අභිඥා ඥානය තුලින් එයාට නිර්වාණ ධර්මයේ පේනවා දුක්ඛ සත්‍යය පේනවා පටිච්ච සමුප්පාදය පේනවා ආර්ය අෂ්ටාංග මාර්ගය පේනවා එයා මේ ලෝකේ ධර්මීය ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ ආර්ය ජාතිය තුල ඉපදිච්ච ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා තථාගතයන් වහන්සේගේ ඥානවලින් නැවත ඉපදිච්ච මාර්ගඵලයකට පත් වෙච්ච ආර්ය පුත්‍රයෙක් බවට බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා එයා මේ ලෝකේ මායා පරාජය කරලා ජයග්‍රහණය කරන පඬිතියන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන කෙනෙක් බවට පත් වෙනවා එයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ සෑම කෙනෙකුගේම නිවනට කමටාන් දෙන්න නිවනට උදව් කරන්න ඒ හයගේ විමුක්තියට පීඨ වෙන්න එහෙනම් අපි මේ ආර්ය කුලයේ ඉපදෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙන්න ඕනේ මේ ශික්ෂාපද පාම මේ පංචභූත න්‍යායම් ධර්මයන් බවට තේරුම් අරගෙන ඒ න්‍යාය ධර්මයන් පා සමාදි කරවලා ඒ පංච භූත තුල සැඟවිච්ච ඥානපා අපේ ප්‍රත්‍යක්ෂ ඥානයට ගෝචර කරගෙන ඒ ඥානපයේ මේ ලෝකෙ දිහා බලලා මේ සතර මා භූතය ඒක රාශිය වෙනලා නිර්මාණය වෙච්ච නාම රූප ධර්ම තුලින් මේ ලෝක සත්‍යයේ නිවනට අවශ්‍ය ධර්මයේ දේශනා කරන්නටත් මේ පංච භූත වලින් නිර්මාණය වෙච්ච නාම රූප වලින් නිදාස් වෙන ඒ උපක්‍රමශීලී කමඨාන් ඒකට කට්ටියට අවබෝධ කරලා දීලා ඒට අවවාද අනුශාසනා ලබා දීලා ඒ ලෝක සත්‍යයන් නිදාස් කරලා අපටත් නිදාස් වෙන්න පුළුවන් මේක තමයි ලෝකෝත්තර මාර්ගය ලෝක උත්තරය එහෙම නැත්නම් මේ ලෝකේ හැමතැනම තියෙන්නේ දුකක් කියන්නේ ප්‍රශ්නයක් ඒකට උත්තරය තමයි දැන් අපි මේ සාකච්ඡා කළේ එහෙනම් මේ ලෝක උත්තරය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලෝකේ තියෙන ප්‍රශ්නෙට උත්තරය අපි දේශනා කරනවා කලබල වෙන්න එපා මේ ලෝකේ තියෙන ප්‍රශ්නෙට කියනවා ලෞකික ප්‍රශ්නය ඒ ප්‍රශ්නෙට උත්තරේ මෙන්න ආගන්නයි කියලා දේශනා කළාම අපි කියනවා ඒකට සද්ධර්මය කියලා ඒ මේ ප්‍රශ්නයට උත්තරේ දීලා ඒ උත්තරේ ප්‍රත්‍යක්ෂ කරගන්න පිළිවෙත පුරන ක්‍රමවේදය කිව්වාම අපි කියනවා ලෝකෝත්තර කමඨාන එහෙනම් මේ ලෝක උත්තරයත් මේ ලෝකයේ ප්‍රශ්නයට විසඳුමත් අපි තේරුම් ගත්තාම කමඨානත් එයා දන්නවා සද්ධර්මයක් දන්නවා එයා ආර්ය කුලයේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා එහෙනම් මේ අලුයම පාන්දර අපි ශ්‍රවණය කරපු මේ ධර්මය මේ කමඨාන අපගේ නිර්වාණ මාර්ගයේ සද්ධර්මයේ බවට පත් වේවා අපගේ කමඨාන බවට පත් වේවා ඒකාන්ත වශයෙන්ම මේ භවයේම බුද්ධ පුත්‍රයෙක් බවට පත් වේවා සියලෝම නාම රූප සංගවා තියාගෙන ඉන්නා වූ මේ ධර්ම ස්කන්ධ සියලෝම දේවල් ඔබ වහන්සේලාට විවෘත කරලා පෙන්නත්වා ඔබ වහන්සේලා මේ නාම රූප තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සමුප්පාදිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇස්වලින් දැකලා කන්වලින් ඇහිලා කයේ ක්‍රියාවලින් අවබෝධ වෙලා මනෝ සංචේත වලින් සිටිවිලි වලින් මේක ප්‍රත්‍යක්ෂ කරලා මේ ලෝක සත්‍යයට නැවත දේශනා කරන ප්‍රඥාව පාළ වේවා මේ ධර්මයේ කමඨාන ඒකාන්ත වශයෙන්ම අපේ සංසාර විමුක්තිය බවටම මේ ලෝක සත්‍යයේ සංසාර විමුක්තිය බවටම පත් වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.